තෙරුවන් සරණයි හැම දිනටම. හැම දිනවත්ම අපි අද දවසේදීත් සතියේ ඉරිදා දිනයන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන් ලබනවා. අද 2018 වර්ෂයේ මාර්තු මාසයේ 11 වෙනි ඉරිදා දවස. ඉතින් ඉරිදා දවසේ මේ වැඩසටහන විශ්වවිද්‍යාල වෙලාවෙන් දවල් උදෑසන 10ට දැන් බොහෝ කාලයක් ඉඳ පටන්ගෙන බොහෝ කාලයක් ඉඳ පවත්වනවා මේ සාකච්ඡාව. තමයි අපි පළවෙනි සාකච්ඡාව දැන් ඔලු මදන 15කට දී කාලයක් ඉඳ. ඉතින් ඥාතවතාවක් අපි මේ අවස්ථාවේදී දැන් බලාපොරොත්තු වෙමු ඉදිරියට දවසට මේ සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් අද දවසේදී සති කිහිපයක විරාමයකට පසුව අපිට මේ සාකච්ඡා මණ්ඩපයේ දින හැමදාම එකතු වෙන අපිට ධර්මයෙන් ධම්ම සාකච්ඡා පවත්වා ගැනීම කිව්ව කරන සත්‍යත්වය සම්බන්ධ වෙනවා. ඉතින් මම ඊටම ගෞරවයෙන් සත්‍යත්වය ආරාධනා කරනවා. අද දවසේදී අපිට තථාගත ධර්ම දේශනාවෙන් කොටසක් පාදා දෙන්න ඉන්නත් අපිට බුදුහාම සාකච්ඡාවට එළඹෙන්න. සම්මා සම්බුදු සරණයි. පීතථාගතයන් වහන්සේට, විසස්සුන් වහන්සේට තේ වන්දනීය වූ ගෞරවණීය වූ ගුරුතුමාණන්ට අප්‍රමාණ බැතිස්සින් ගෞරවයෙන් නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු, වන්දනා කරමු. උන්වහන්සේ නිසා තමයි සංසාර පැවැත්මේ සහස්ත්‍රීක මාධ්‍යයේ විදිය අපට පුළුවන් වුණේ. ඒ සමගම විශේෂයෙන් අපේ ධර්මඥානය වැඩි දියුණු කරගන්නට දසක කීපයක් තිස්සේ අප උදව් කර ඒ සුපටිපන්න ගුණයෙන් උපටිපන්න ගුණයෙන් ඥායපටිපන්න ගුණයෙන් සාමික පටිපන්න ගුණයෙන් යුක්ත වූ ඉනානන්ද මහණියන් වහන්සේ තවම ගෞරවයෙන් ප්‍රත්‍යක්ෂතා පොදු කිසිපත් කර මේ මාර්ගයන්ට අපි අදිස්ථාන කරගන්න. අද මා කල්පනා කරා අංගුත්තර නිකායේ 10 වෙනි කොටසේ තියෙන තේරවාදී බාහමක සූත්‍රය. ඉගෙනේ සාකච්ඡා කරලා පස්සේ අපි ධර්ම දැනුම් පිළිපොම්මා යුක්ත කල්‍යාණ මිත්‍යා මිතුරියන් ඒ සඳහා උදව් කරන තුරු කාට ඒකම් සමයන් භගවා ඒ කාලෙක භාග්‍යවතුන් වහන්සේ සම්පාන යන් විහෙරි සම්පා කියන ඒ ප්‍රදේශේ වාසය කරනවා. ගද්දලායි පුක්කණියා තීරි ගද්දලා කියලා පොකුණක් ඒ වෙරලක පොකුණක් කියන විශාල බුලක් වෙන්න පුළුවන්, සාල වැවක් වෙන්න පුළුවන්. ඒ තීරේ ඒ වැල්ලේ වෙරලේ උන්වහන්සේ පැදීන දවස. අතුකෝස් බාහුන කියන භගවත් තේමක සංකල්පය බාහුන කියන වික්ෂුන් වහන්සේ නම සත්‍යබෝධි වුණා උන්වහන්සේ ළඟ ජීවිතය කැප කරලා පැය ජීවිත කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් උපසංකම්පිත උන්වහන්සේ ළඟට ඇවි භගවන්තන් අභිවාදිත්ව ගෞරවණීය ලෙස වන්දනා කරලා ඒකමන්ත නිසීදී පැත්තකින් වාඩි වුණා. ඒකමන්ත නිසින්නෝක බාහුනෝ ආයස්මා බාහුන ඒ ආයස්මා බාහුන වික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කතේහි දුකෝ භන්තේ ධම්මේහි තථාගතෝ නිස්සක්තු විසංයුක්තු විප්පමුක්තු විමරිය ආදී කතේන චේතසා විහෙරති. ඒකේ හොඳ කරුණ කීපයක් තියෙන්නේ. මේ තථාගතයන් වහන්සේ තථාගතත්වය ලබා ගත්ත දැන් ඒ විශ්වස්තරම් ඉන්නත් නාගෙන මේ කියන්නේ ඔබ වහන්සේ කියලා කියන්නේ නැහැ මේ තථාගත තථාගතත්වයට පත්‍යච්ච ඔබ වහන්සේ ඒ තත්ත්වයට තමයි ඒ සම්්‍යක් සම්බුද්ධ භාවයම නෝදී ඒ තත්ත්වයෙන් තමයි කෙලකවත් දකින්නේ මේ මාර්ගය. කතිහි ධම්මේහි තථාගතෝ නිස්සාරතු. දෙහැර වෙලා මොන කරුණාවෙන් තථාගතයන් වහන්සේ අයින්වලා ඉන්නේ. විසංයුක්ත වෙන්වලා ඉන්නේ. විපමුක්ත නිදලා ඉන්නේ. ඒකට සම්බන්ධයක් නැහැ. විමාරි ආදී කතේන චේතසා විහෙරති. හොඳ වචනය. විමාරි ආදී කතේන චේතසා කියන්නේ සීමා රහිත සිටි. එතකොට යාට හිතෙන්නේ නැහැ මම මේ තියා කියලා කිව්වේ සම්ම්‍ය සම්බුද්ධයන් වහන්සේ නෙවෙයි සත්‍ය අවබෝධය කරගත් එක්කෙනාට හිතෙන්නේ නැහැ මං අහවලා මම ඉන්නේ හිතනවා කියන්නේ. එතකොට අහන විමල් ආදී කතෙන් කියෙච්චා විහෙර මේ තථාගතයන් වහන්සේ මොන චරුණුලෙන් සම්බන්ධද කියනහමද මේ තත්වෙට ඉන්නේ එකකට තියෙන්නේ නැහැ. අප ඒ ශක්තියාවේ ඒ හැකියාව සහිත සත්‍යයක්. මේකට අහුවෙලා පමණයි ඉන්නේ අවිද්‍යා සංඥාවෙන්. එච්චරයි. ඒ දෙක ඉවෙච්ච ගමන් ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපි වන්දනීය වූ තථාගතයන් වහන්සේ සාස්මෝසි ජී මානසිකම ඒ දැනුමට නෙවෙයි. ඒ චිත්ත භාවය එකකට බාහුන ආන්දුරන්ට කියනවා සත්‍යගතයන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් සරණ ගියා සත්‍ය අවබෝධය සඳහා මේ මාර්ගය හරි කියලා ඒ උනාසප්ත කියන මේ දසෙහි හෝ බාහුන ධම්මේ තථාගත නිස්සත්තු විසංයුක්තු විපමුක්තු විමාරියාදී කතේ කියලා දිහට තථාගත කියන එකන මම මේ වචනේ අග උඩට නෙමෙයි කියන්නේ හොඳද තථාගත කියන එකනයි තථාගතත්වය අපි කියන්නේ සක්ෂණස් එකට ආවේ කියලා මේ අහවලාය කියන භවෙන් මිදෙන්න නම් එන මේකට බුදු නිදා නැත්තම් හොඳට කියන්නේ දහකේ පටිච්ච විනිතා කියලා ඉමස්මින් සති දන් හෝති කියන විතරයි තියෙන්නේ කියන්නේ. ඊට දැන ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් නැහොති. ඔය තත්ත්වයේ දකින්න ඉගෙන ගන්නකොට ඒ තථාගතයන් වහන්සේ මේ මොන ධර්ම වලින්ද බහැරෙන්නේ? අයින් වෙලා, බහැර වෙලා, වෙන් වෙලා, මිදිලා අප්‍රමාණ සිටි සීමා රහිත සිටි වාසය කරන්න කරුණු 10ක් තියෙනවා. මේව හැමදාම ඇහුනාය කියලා හින් කරන්නේ. මේන් තුරුල සත්‍ය අවබෝධයක් කරන්න බෑ. මේකෙම තමයි පැටලෙලි ඉන්නේ, මේකෙම තමයි තේරුම් ගන්න, මේකෙම තමයි ඉන්නේ. රූපේන කෝ බාහුන තථාගතෝ නිසා තථාගතත්වයේ ලැබුණා තථාගතයන් වහන්සේ අපි තථාගතයන් වහන්සේ මයිකල් මොනක් කරගන්නේ හසංග මහත්මයා මයිකේ ඔෆ් කරගන්න හසංග මහත්මයා රූපයෙන් සතරගෙතයන් වහන්සේ අයින් වෙලයි අපි දැන් අයින් වෙලා විතරක් කියන්නේ හොඳද දැනට අර කරුණිත පිටින් දිසා නිසත්තු ගැන බහැරගෙන විසංයුක්තෝ කියලා වෙන වෙලා විපමුක්තෝ නිදිලා විමාදී ආදී කතෙන් කියසයන් සීමා රහිත ඉරහිත සිටින් කියන්නේ සොරපි අයින් වෙලා කියන වදින දැන් පාටියනේ තථාගතත්වයේ ලැබෙන උත්මය ඒ උත්මය කියන්නේ අපි ඒක නම් අඹය අඳහනයි මේ තථාගතත්වය සත්‍ය අවබෝධ කර ගන්නා සත්‍යය. රූපයෙන් අයින් වෙලයි. මනසිකරම වේදනාවෙන් අයින් වෙලයි. විඳනයෙන් අයින් වෙලයි. සංඥාය බාහුවලදී සංඥාය හෝ බාහුවන තථාගතයන් සත්තු විසංයුක්ත විපමුක්තු මරියාදී කදී සංය මේ සංඥාවලි මේ එකේක විදි හිතා ගන්නවා මතක් වීම තියෙනවා ඒ මතක් වීම වලට අයිති නෑ අයින් වෙලා ඉන්නේ ඒ මතක් වීම මගේ නෙමෙයි සංඛාරේහි ඒ තීන සත්‍ය අපි සංකේතය අභිසංස්කරණය කියනවා කියන්නේ අපි අහලා තියෙනවා මේ එක් දේවල් මත සිතිවිලි ගොඩගසා ගැනීම සිතිවිලි ලෝකත් හදා ගැනීම සිතිවිලි නාට්‍ය රචනා කිරීම වලින් අයින් වෙනවා විඥානත්වයෙන් අයින් වෙනවා විඥානත්වයත් එක නැත්නම් සවිඥානික බව එක සම්බන්ධයක් ඊට පස්සේ පහළ වීම කියන එකෙන් අයින් වෙනවා. ධාතිය කියන්නේ. ධාතිය කියන්නේ මතුවෙලා එනවා. දැන් ඔය ඔළුවක්, පපුවක්, බකුගඩු පෙනහළු ඇතුමින් ස්ත්‍රී පුරුෂ ශරීරය ඇතු අපි මතුවෙලා ඉවිලා තියෙන දැනට මේ පෘථුවිය කොතන ආද? කාම භූමිය. ස්ත්‍රීකගේ නෝකුසින් මේ මතුවේලා ඇවිල්ලා අහවලා කියලා එක්තරා දූපතක හරි මේ ඒ පුංචි සුත්‍රි ගෝලයේ තුල කොහේ තැනක ඉන්නවා. මේ මතුවේලේ නැත් එක සම්බන්ධ වෙන්නේ අතු වුණේ හේතු නිසා. අපි දන්නවා භවපත්‍යජ කියන ඒ වගේ දේවල්. ඒ අතිත්‍ය ලැබූ සිරුරේ තෝ ඉන්ද්‍රිය ටිකේ හැම ඇටකෝපු සහිත ඉන්ද්‍රියන් ටික සියල්ලම අයි මැරිලා යනවා. ඒ කියන්නේ ජරා කියන සත්‍යයෙන් අයින් වෙන්නේ නැහැ. ඒ ජරාවත් එක්ක කතාගත සත්‍ය සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ පෙනහල්ල සුසුම් ගන්න බැ පෙනහල්වල ජාත නරක් වුණා හදවත දැන් වැඩ කරන්නේ බාගෙට කාලෙට ඇහි කියන එකේ එලෙන්ස් එක දැන් කාට නවත් වෙලා යනවා කන කියන එක ඇහෙන්නේ නැති ගතියක් එනවා හම කියන එකට ජීඳන ලැබෙන්නේ නැහැ ඉස්සර තරම් ජීර්ණ පද්ධතිය නවත් වෙනවා වගේ જાති ඒවා සතරගත අපේක්ෂ සම්බන්ධල නැහැ මේ සතරගතයන් වහන්සේ වයින් අයින් වෙනවා මරණය ඒක අමාරු දෙයක් හිතාගන්න මරණය ආයේ සාදු මයික්‍රෝෆෝන් එක හදලා ඉන්න මරණයෙන් කෝබාහුන සත්‍යගතෝ නිසත්තෝ විසංයුක්තෝ විපමුක්තෝ මරණය කියන තත්ත්වය මරණය කියන එක එක්තරා සිදුවීමක් අර ශරීරයේ දැන් ජාති කියන තත්ත්වෙන් මතුවලා වූ ශරීර ඉන්ද්‍රිය සම්පූර්ණ අතර වෙන වෙලාව. ඒ මතක වලින් මතක ගොන්නම විසිරිලා යනවා. ඒකෙන් අයින් වෙලා ඉන්නේ, බැහැර වෙලා ඉන්නේ, ඈත් වෙලා ඉන්නේ සීමා රජති මර මේ කියන එක මේ මට මරණයක් වෙනවා කියන එක දකින්නේ හේතුව සහ ඵලයක් පමණයි දකින්නේ දුක්ඛේ ශරීරයක් ලැබුවොත් සිතක් ලැබුවොත් සංඛාර තියෙනවා නම් දුක්ඛයක් එතන තියෙනවා දුක්ඛ දුක්ඛතා වේනෝ අයින් වෙලා තියෙනවා කිලේසේති මේ මනස කියන එක කිලස ගන්න පුළුවන් නොකලකාගෙන ඉන්න පුළුවන් තබස්සර සිත උපක්ඛිලේසේ උපක්ඛිලීත වෙනවා තබස්සර සිත උපක්ඛිලේසේ විපමුත් වෙනවා ඒක මේ අපට කරන්න පුළුවන් සත්‍යතාවයකින් යුක්ත සත්‍යය තියෙන සතිය විසින් එක කරන ලබනවා ඉත් සතර ගිතයන් වහන්සේ ඒනුත් නිදහස් අයින් වෙයි. ඔන්න 10 එක. ඊට පස්සේ බුදුහාමි වායි කියන ඒ බාහ දහතරට සීතාස් බාහුන උපලංවා කදුමංවා කුණ්ඩලීකං නිල් පාට හෝ රතු පාට සුදු පාට නිලුම් මල් කියේ දේවා උපල කියන්නේ බොහෝ විට නිල් පාටක නිලුප්පල වගේ જાති කදුම කියන්නේ රතු පාටක කුණ්ඩලී කියන්නේ සුදු පාටක උදකේ જાතං උදකේ සංවර්ධන වතුරේ හටගත්තා වතුරේ තම පැලුණේ වතුරේ තම මතුවේ දිනලාවේ වත් උදක පච්චුද්දම් වතුරෙන් මතුවෙල උඩට ඇවිල්ලා පච්චුද්ද තමචිතං අනුපලිතං උදකේ වතුරත් එක සම්බන්ධ නොවේදී ගෑවිලා නැහැ වතුරත් ඒ මේ වාහන ඒ විදිහටම පාහුනේ මේ ධර්ම 10 කතා දෙකෙන් බහන්සේ ඒ වෙංගලා ඉන්නේ ඒ තථාගත ත්‍ත්වයේ ලැබූ සිද්ධාර්ථයේ ශරීරයට වෙනවා ඒ විදිහට. ඒ මනස සිතනවා. මේ දේ කරන්තු මේ දේ කරන්තු මේක කරන්තු වෙන කියලා මාසල සැලසුම් කරනවා. ඒ වුණත් ඒකෙන් අයින් වෙලා ඈත් වෙලා විදිලා අප්‍රමාණ සිතින් සීමා විරහිත සිතින් සීමාවක් නැති නොබඳුන සිතකින් තථාගතයන් වහන්සේ වාසය කරනවා. මේක තමයි ඒ සූත්‍රය. දුසමදන් කරුණ දැනතු අපද්දම සම්පත කෙනෙක්ට සත්‍යසත්තනට සම්මා සම්බුදු සරණයි කල්‍යාණ මිත්‍රන්වට සම්මා සම්බුද්ධ සරණයි සත්‍යතුමනි මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්න කැමතියි සත්‍යතුමාට යොමු වෙන්න පෙර මම තවත් කෙනෙකු දෙන්නෙකුට යොමු වෙන්නම් යන්ත මහත්මයාට චිත්‍ර මහත්මියට ඉන්නම් කියලා අපිට සත්‍යතුමලෙ වෙන මේ දේශනාවේදී මූලික වශයෙන්ම ප්‍රශ්නේ තිබුණේ ඇහුවේ කරුණු කිහිපයකින් තථාගතයන් වහන්සේ බැහැරව සිටියේද වෙන සිටියේද මිදුනේද සීමා රහිත සිතින් වාසය කරයිද කියලා මේක ඇහුනේ. එතකොට ඒක පැහැදිලි කිරීමේදී ඊළඟට අර මම අහන්නේ රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරයෙන් විඥාණයෙන් කියන එක පහ කිව්වට පස්සේ කියවෙන්නේ ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් කියන කොටස. එතකොට දැන් එතෙන්දි ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් කියන පැහැදිලි කිරීම කියනකොට අපිට හිතෙන්නේ මේ මරණයෙන් පස්සේ ඉපදීමක් ඊට ජරාවක් මරණයක් කියන ඒ වගේ කොටසකින් බැහැරව කියන්නේ. ඉතින් ඒක ඒ විදිහටද ගන්න ඕනේ කියන මේ ප්‍රතිපදිතයකට ගැනීම මට ඇති වුණා. මොකද ඒ මුලත් එමේ අගත් ඊගාවට කියන්නේ අර උපුලක් කෝපියුමක් ඕ දී නොගටි දී මුඩර පැන සිටීද ඒ ආකාරයට තථාගතයන් වහන්සේ මේ දස ධම්මයන්ගෙන් බැහැරව වෙන්න මිදුනේ සීමා එක් මොහොත සිටින් වෙසේ කියලා. එතකොට මේ දස ධම්මයන්ගෙන් බැහැරව වෙසේ. එතකොට මෙතෙන්දි මේ ජාතිය ජරාව මරණය කියලා කියුනේ කොහොමද කියන්නේ පිළිවෙල කෙටි පැහැදිලි කිරීමක් කරගන්න කැමති මම ජයන්ත මහත්මයා චිත්ත මහත්මිය දෙන්න තේරුම් ගත විදිහට කියන්න. ඉනතුරු අවිනත සත්‍යතුමාගේ වෙන අය ප්‍රශ්නේ සම්බන්ධ කොමන තිරුවන් සරණයි. සත්‍යයෙන්ම වහන්සේ මේ ජාතියත් ජරාවත් මරණයත් වෙනම විසංස්කව විකුමුස්තව ආදි වශයෙන් එකින් දෙයින් වෙලා විහරණය කරනවා. එතකොට මේ පළමුවෙන් මරණය ගැන කියනකොට ඒ වගේම ජරාව ගැන කියනවා කිසියක් තමයි අපි කල්මුත් දේශනාවල ජහලා තියෙනවා මේ සතරගතයන් වහන්සේ මගෙන් වස්ති ඉන්නවද නැද්ද කියන වගේ අර බහු කෝටික නැත්තම් කවුම් වලින් අහපු ප්‍රශ්නයක්. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න ඒ කාලෙත් තිබුණා. ඉතින් ඒකට බොහෝම සම්බන්ධයක් දක්වන තැනක් හැටියට තමයි මට මෙතනදී තේරුම් ගන්න උදව් වෙන්නේ ඒ ගැන හිතීම තුළදී. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා කියන තැන සතාවිතයන් වහන්සේ කෙනෙක් හම්බ වෙන්නේ නැත්නම් එමනම් මරණයක් සිද්ධ වෙන්න හෝ නැවති ඉපදෙන්න හෝ ජරාවට යන්න හෝ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක් හැටියට ගත්තොත් එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. සත්‍යතුමා මතකලා වගේ දැන් පූර්ණ කර්මය නිසා යම් කිසි කයක් ඇතුළු තමයි මේ අපි පංචකෝකාර භවයේ කියන මේ උපාදානස්කන්ධ පහ තියෙන පහ සංතති වශයෙන් පැවැත්මක් ඇති කාම භවයක උත්පත්ති ලැබලා තියෙනවා. ඒ උත්පත්ති ලැබීම හේතු කොටගෙන ඇති වෙච්ච කය අපි දන්නවා ඒ කර්මානුකූලව මේ කර්මයෙන් හරිගත් රූපත් අනිකුත් ආහාරයෙන් ආදි වශයෙන් ඇති වෙච්ච රූපත් ඒ වගේ වැයවීමක් ශෛවීමක් මැරීමක් නැවත හට ගැනීම වශයෙන් හෝ සංස්කෘති වශයෙන් පැවැත්වීමක් කියන ඒක ඒ කය පිළිබඳ විස්තරය. නමුත් දැන් සතන්දයන් වහන්සේ කියන තැනදී අපිට කයක් ගැන එහෙම කතා කරන්න බෑ. ඒක මානසික සත්‍යයක් කියලා තමයි මම දැක්කේ සතන්ද සත්‍යය කියන්නේ. එතෙන්දී ඒ වගේ ඉස්සන්නේ කය දිරනවා අපි අනාත්ම සත්‍ය පොඩ්ඩක් සාහෘද කරගන්න බැලුවොත් ඒ කය පිළිබඳව තනිකරම අනාත්මයෙන් යුක්ත කයක් තමයි. ආහාරයෙන් ඇතිවන රූපයක් එක්ක තමයි මේ දීකට සංස්කෘති වශයෙන් ප්‍රයත්නීමක් තියෙන්නේ. ඉතින් අනාත්ම වූ ආහාරයකින් ජීවත් වෙන මේ ශරීරය අනාත්මයි. ඒක කිසි කෙනෙකුට අයිති නෑ. ඒකෝට ඒ අයිති නැති බව දැනගත් උත්සමයේ ඒ ශරීරයෙන් නිසා එක්කුයි මේකට අපි කියුවොත් එහෙම චන්දරාගයෙන් බැඳීමක් නැති නිසා ඒ චන්දරාගයේ පදිංචි කරලා තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඒවා කෙරෙහි චන්දරාගයක් පවත්තා නැති නිසා ඒවා හේතු නිසා ඇති වෙන බවත් හේතු නැත්නම් නැති වෙන බවත් කියන දෙනුම අපතර ඒකෙන් බහැරවයි කියවත් වෙන්නේ කියන එක තමයි ගන්න වෙන්නේ. දැන් කය දිරනවා, ජරාවට යනවා, කය මරණයට පත් වෙනවා. නමුත් ඒ වගේ නිසංසිත වෙච්ච හිමීමක් තමයි මේ චන්දරාගයේ දුරු කිරීම නිසාම මේ සත්‍යයක් ඇති වෙනවා කියලායි තේරෙන්නේ. පොර දැන් නැරෙන්න කෙනෙකුත් නැත්නම් ජාතිය ගැන කොහොමවත් හිතන්න බෑ. ඒකෝට ඒ ප්‍රාර්ථනා සමන් කිසිවක් නැති නිසා ඒ යෝගී මුින් වෙලා කියලා ගන්න හිතන්න පුළුවන්. ඒකෝට දැන් ජාතිය කියන සංකල්පය කියලාද අපි දන්නේ සාමාන්‍යයෙන් ගත්තහම අපි ගානේ අලුතකින් අලුතින් ඉපදීමක් ඇති වෙන්නේ නැති බව කි. يعني ජාති නිරෝධයක් තමයි මේ නිවානේ අවබෝධයේ කෙනකින් ඇති වෙන්නේ. ඉතින් ඒකත් සමග නැවත ජාතියක් ගැන අපිට කතා කරන්න බෑ. නැවත ඉපදීමක් සම්බන්ධව ඒක අමතරව ඒ මොහොතේ ඇතිවීම නැතිවීම වශයෙන් දකිනකොට ඒ ජාතිය ගැන හැඟීමක් ඇති නොවන දැන් තමයි ජාතිය ගැන කතා කරන්න බැරි ගැටියක් තමයි තියෙන්නේ. මොකද මේ ඒක නිසා ඒ හේතුඵල ධර්ම පමණක් පවතින බවක් දක්වනවා. ඒ වුණත් විශේෂයක් වෙන පවතින නැහැ කියලා අපි තවදුරටත් ඒ කරුණ පැහැදිලි කරගන්න ඕන. ඒක මාත් පැහැදිලි කරන්නයි. හොඳයි, ජනිත වාස්තුවේ තේරුම් ගත ආකාරය අපිට විදිහට පැහැදිලි කළේ. දැන් චිත්‍ර මාර්ගයේ ඔබතුමීට අවස්ථාව දෙන්න මම ඒකත් මම ආපු කාරණා පිළිබඳව තේරුම් ගන්නකොට කියනකොට ඒක දෙපැත්තක් අපි ඇත්තටම කියනවා නම් ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්ත යථාර්ථය සහ සංකල්ප කියන විදිහට අපිට හිතා ගන්න පුළුවන් වෙනවා කියලා. ඇත්තටම මේ කියන දේවල් වල අඩුපාඩු තියෙනවා නම් කල්‍යාණ මිත්‍රෝ ඒ තින්නල සකස් වී විදිහට දකින්න කෙනෙක් උනාට අපිට දේශනා කරලා තියෙනවා. ඊළඟට සත්‍යික මාපට පැහැදිලි කර මොනවාගින්ද එළි කෙනෙක් වෙනලා ඉන්නේ. අපිට කියන කෙනා පංච උපාදාන ස්කන්ධේ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන. ඒකත් මේ පංච උපාදාන ස්කන්ධේ කියන්නේ මොකක්ද කියන එක අපි වචන වශයෙන් නෙමෙයි ඒ යථාර්ථය තේරුම් අරගෙන තියෙනවා. තේරුම් ගැනීම පමණක් අපට මදි බවක් තමයි පිටින් දිගටම ධර්මයට අනුකම්පාව වෙනකොට තේරෙන්නේ. මේ දේවල් ප්‍රත්‍යක්ෂ වුණොත් කියන කෙනෙකුට එතනදී අර කුසල භාවයෙන් තොර ධර්මතාවයන් විදියට දැකීම සිද්ධ වුණොත් පමණක් මේ ජාතිය ජරාව මරණය කියන එක කොහොමද එහෙමනම් එහෙම වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් කමක් ඒ කියලා තේරුම් අරගෙන තියෙන්නේ ඒක කරදහම හොඳින් ප්‍රත්‍යක්ෂ වෙන කෙනෙකුට කියන එකයි. ඉතින් අදුපාඩුක ගොඩාක් දුරට තියෙනවා ඇති. නමුත් තවත් විදියකට කියනවා නම් අපි ඉස්සදානක ධර්මය තේරුම් අරගෙන තමයි ඉස්සෙන් හිතලා භාවනාවේ වශයෙන් ප්‍රත්‍යක්ෂයක දැනෙන්නේ තමයි කියලා දැනට තේරුම් අරගෙන තියෙන්නේ. මමස්සේ යම්කිසි කෙනෙකුගේ මමස්සේ කියන දේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මොනවා හේතු මේ මම මේක මෙහෙම මේක වෙනවා සංකල්ප සියල්ලම ඇත්තටම අපි තව වචනයක් කියන සංකත සංස්කරණය වෙන දේවල් නේද කියන ඒකේ අපි යම්කිසි විදිහක ප්‍රත්‍යක්ෂයකට පැමුණොත් එතනදී කියලා හිතෙනවා මේ විදිහට මේ එහෙමනම් මෙවැනි ධර්මතාවයන් ගොඩක් හේතු නිසා හටක හේතු හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයන් ගොඩකට දීප සංකල්පමය භාවය නිසා අපිට යථාර්ථයේ වැඩිච්ච බව අපි තාම හොඳින් සුතමය වශයෙන් දන්නවා. චින්තාමය වශයෙන් එහෙම නැත්තම් ලොජිකලි අපි තර්ක කරලා මේක මෙහෙමයි මේක මෙහෙමයි විභාගයේ දේශනාවල මෙහෙමයි කියන්නේ කියලා තේරුම් අරගෙන තියෙනවා. ඒ දෙකම කියන්නේ නැවත අපි භාවනාවකදී අපි මේ දේ ප්‍රත්‍යක්ෂ කරගත්තොත් මෙන්න මේ මොකක්ද මේ සංකතය කියන්නේ? මේ සංස්කරණය කොහොමද සිද්ධ වෙන්නේ? මේ සංස්කරණය සිද්ධ වෙන්නේ දැන් එතනදී පංච උපාදාන සංගය ඇතිගෙන කියන්නේ සම්ම තේරුම් ගන්න අපිට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ දැකීම ඇහිමින් දැනීම දැනගැනීම කියන එක සමනි පංච උපාදාන සංගය කියලා මහත් ප්‍රදේශනා කරලා තියෙන්නේ. ඕනම දැකීමක් තිබුණොත් අපි ඒ දැකීම අපේ කරගෙන අපි ඒකට සංකල්පන බවක් දෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් යම් කිසි විදිහකට අපි නිත්‍ය සංඥාවෙන් ගත්තහම කියනවා මෙන්න දැකීමක් සිද්ධවෙනවා අපිට නම් මලක් දැක්ක මම අම්මා දැක්ක නංගි දැක්ක ආදී වශයෙන් කියනකොට අපි ඒක මේ භාවනාවකදී ඉතාම හොඳින් ප්‍රමු කරලා බැලුවොත් ඒ සංස්කරණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි තේරෙනවා මේ සියල්ලම යථාර්ථයේ තුන මේ දේවල් නැහැ. නමුත් යම් කිසි අවස්ථාවකදී ඉතින් පස්සේ අපි මේ දේවල් වලට වෙන ආරෝපිත බාවේ නිසා මේ විදිහ හැදිච්ච ලෝකයක් තියෙනවා නේද කියන දේ ප්‍රත්‍යක්ෂයෙන් දැකපු කෙනෙකුට එතනදී සමහරක් වෙලාවට ඒක වෙන්න ඕනේ කියලා හිතන්නේ මමස්සේ කියන්නේ මේ වගේ දෙයක් නේද මේ දේවල් මෙහෙම නම් එහෙමනම් මේක මේ වගේම දෙයක් නේද? සත්‍යය මේකයි අසත්‍යය නොදකපු බව නිසා මේ සංස්කරණයට අපි අහුවෙලා ඒ සංස්කරණය දිහා බලන්නේ මේ සත්‍ය ඇති වෙච්ච නිසා නේද මේ කියන එක යම් කිසි කෙනෙකුට සත්‍යයක් වුණොත් එවැනි පුද්ගලයෙකුට අපි තම අපිට පැහැදිලි කරලා දෙයක ඔය සංකෝපාදාන සම්බන්ධයෙන් ජාති ජරා මරණ ආදී ඒක පසුව අයින් වීමක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන් කියලා තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. හැම දාටම තේරුම් ගන්න නැයි දේවල් තමයි කියතවන්නේ මම ගෞරවයෙන් සත්‍යතුමාට වෙනවා. සත්‍යතුමානි මට මම මේ මොලික පස්සේ ආපු ප්‍රශ්නේ උන්ට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරගන්න විශේෂම අවශ්‍ය වෙන්නේ. ඒ පැහැදිලි කිරීම තුළ සත්‍යතුමානි කියන්නේ අර නැවතී ප්‍රතිමාවක් සම්බන්ධයෙන් දෙයක්. නමුත් මට මෙතෙන් කියන්නේ මේ ප්‍රතිමාව කියන දේ දැන් මම දැන් මෙතන මේ මම දුකක් ඇති කරගන්නේම කිසියම් දෙයක් සල්ව හඳුනාගෙන මේ ලෝකේ සමග බැඳෙන සැනින් මම දුක පටන් ගත්තා කියලා මම තේරුම් අරගෙන තේරුම් ගන්නවා. ඒ කියන්නේ මම හඳුනාගෙනම සිද්ධ වෙනකොට මේ තියෙන මේ එහෙයි සම්මතයේ තථාගතයන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් හඳුනා ගන්න ආකාරයට නෙමෙයි මම හඳුනා ගන්නේ. ලෝකෙට බැඳිලා ලෝකයේ සමග එක්ව මම ඒ හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සමගම මම දුකේ ගමන පටන් ගන්නවා. අන්නේ ඒ කාර්යය සමගම එතන ඒ ස්පර්ශය සමගම මම සහ පවදයක් ඇතිවීම. ඒද මේ ජාතිය කියලා කියන්නේ. ජාතියක් හට ගැනීම කියලා කියන්නේ. ඒ වෙනි දෙයක් ගැනද මේ කියවෙන්නේ. මේ කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමති සත්‍යතාවයි. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. ඒ මරණය කියන සිදුවීමට යලි කියන එක දැන් මේ අපි අහපු කතන්දර අනුපමනයි. ඊළඟට සංකතයේ අභිසං සංස්කරණ දුක කියන දුක සමවා ගන්න මේ තියෙන කන්න කියන එක ඒක කියන දුක් දුකේ තියෙනවා තථාගතවරයෙකු කොටත් ඒ සම්සිවරි අයින වෙයින් කියන්නේ දැන් පොල් හක්කේ දතක් එක දිලක් ගන්න කිසිම වැද ගන්න මොකද කනකොට විතරක් මතක් වෙනවා හරි අපි හිතන්නේ නැහැ නේ දත මේ සත්‍ය ජී හරි දත ලලිත දත ඩොක්ටර් ඉටික් තියෙන මොනවද ප්‍රොක්ටර්ද භික්ෂුද නොභික්ෂුද සිංහලද එකින් කියන්න අපි දෙවෙනි දත ගන්න මොකක්ද ඔබ තියෙන වැදගත් මේ ප්‍රයත්නත් එක්ක මේ බෞද්ධකමත් එක්ක මේ සත්‍යාබෝධයේ යන ගමනත් එක්ක මේ ධර්මඥානයත් එක්ක මේ කෙලබුදුරු බවත් එක්ක ඔය මාතෘත්වයේ හෝ පීතෘත්වයේ හෝ භික්ෂුත්වයේ හෝ භික්ෂුත්වයේ හෝ මොනහරෙත් එක්ක තින සම්බන්ධය මොකද්ද? හක්කේ කෙලදරේ දසට මෙහාද කිසිම සම්බන්ධයක් නැහැනේ. කිසිම සම්බන්ධයක් නැහැ. ඒකකොට ඒ දත හක්කේ දකු අපි දකුණු හක්ක ගමු දැනට මතකේ දකුණු හක්කේ උදුතල්දේ දෙවෙනි දත කෙළවරේ දෙවෙනි පිටුම් සාවුරුදු දහස් පහළ ලක් යන උදැ හැලෙනවා කියලා අපි ගලවන්න හොතෙන් ගැලෙන්න ඔය දත ගැලෙව්වා කියලා හිතුව දත කටින් ඒ නැත්තම් ඒ ඇටවල සම්බන්ධ වෙලා ඇනිලා හැමිනිලා මේ ඉන්න ගැවගේ තියනයි ඒක වැදෙනවා. ඒ පැත්තන දත දස වැටුනා කියලා. භික්ෂුනි භාවයට, බෞද්ධ භාවයට, මාතෘ භාවයට, පීතෘ භාවයට, මනුෂ්‍ය භාවයට මුළු සිත්තු සිදෙනවා. මගේ බැංකු ගිණුම ඉගෙන ගන්නවා. මගේ සිංහල බව දන්නවා. මගේ උගපත්ති දකුණු පැත්තේ දෙමින්දස් ලැබුණා කියලා. මගේ අසපෝතු දන්නවා. ඒ දත දන්නවාද මේ සත්‍ය ජීවිතයෙන් එළියට ආවා. දැන් මේක කල්ලාන එක කතා කරනකොට කිව්වලට මේ හේතු නිසා මේ හේතු වෙලා තියෙනවා. එතෙන් යාලීක කියන්නේ එනික මගේ මනසේම කතන්දරයක් අරගන්න භව පත්‍ය භව කියන එක තමයි තියෙන බව තමයි. මේ යාලී කියන්නේ දැන් අන්නේ භාවයේ දන්නා මේ පෙනහල්ල නම් තවුද එකක් තියෙන්නේ නැහැ. මේ හදවත නම් ලබ්ධක් කියන වැඩ කරන්නේ තවුද සැටක් කියන්නේ සහසුද්ධම දාන. එක එක්සිඩන්ට් එකක්. ඒක කොහොමද? මේ සුවිශාල වූ පැවැත්මේදී බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක අපපා හව මේ මුළු කෝටි ප්‍රකෝටි ජාතාරකවන්ගෙන් පිරුණු භෞතික විශ්වයේ කුලී මේ හත් ජීගේ දත වැටුණා කියන කොට අඳහරුටවත් ගානක් නෑ. ඉරට ගානක් නෑ. මගේ කටතවත් ගානක්. ඒ වගේම සමරණය. ඔක්සිජන් ගැනීම නැතර වුණා කවුද දන්නේ? මේ වායුගෝලයක දන්නවා. මේ ඇට්මොස්ෆියර් එකේ දන්නවා. වන්නලිසයේ ගෙන දන්නවද මගේ හුස්ම නතරුනා කියලා? බෝධිය දන්නවද? මජ්ජිම නිකාය දන්නවද? හරි. මොකක්ද දන්නේ? අදුගානේ ඒක නතරුනා කියලා හදවතවත් දන්නේ. මොලේවත් දන්නේ නැහැ. ඒ නිසා හරි. ගෞරවණීය විචු මහන්සේ නම නැති නෑ කියලා මම හිතන්නේ. උන්වහන්සේ ඊට දෙකෙනෙක් කිවි කිව්වා මේ සල මැරෙන්නම ඕනේ වතුර බවට පත් වෙන්න. දැනට වතුරේ තථාගත භාවය අපි සම්බේ ධම්ම අනත්තා කියන එක ජඟුරුම මනසේ තියෙනවා. සංකතේ තේන්තොන යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධෝ ධම්මං කියනවා හිතත් ඒක තියෙනවා. ඊළඟට ආරේ ධාතුබං සූත්‍රයේ අයං අහං අස්මිත මන්නිතම මෙනි මන්නිතේ මන්නනාවේ ඉතුරුවා තේමාදී විපස්සනා ඥානෙ ඉල තියෙනවා. ඒව අර වගේ තුරු මම ආයෙත් අර සාලතේ පිටම හජ්විත් සාගරේ දැක්කට කිප් වෙන එකක් තියෙනවා අට්ලාන්ටික් සාගරේ. එතන දේවා වේගී ඒක සලක් නැගෙන ඉන්නේ සල වතුරයි කියලා දැනගන්න. නැත්නම් සල අතුරු දහන්න ලාපෝ වතුරත් එක්ක මිශ්‍ර වෙන්න ඕනේ. සල කියන්නේ වතුර. ඒ වගේ ජාති කියන එක ඇවිත් තින්නේ පංච උපාදාන ඛණ්ඩයත් මරණයක් තින්නේ අපේ කිය අතිශයින් ප්‍රේමනාප වූ වන්දනීය වූ සාරිපුත්‍ර වහන්සේගේ ජාති මේ යම් පිච්චා නලදති සම්පි දුක්ඛං කියනකොට බලාපිච්චා බලාපොරොත්තු වෙන දේ නොලැබීම දුකක් කියන විස්තර කරනකොට කිව්වා මරණ ධම්මානං ආවුසු සත්තානං එවං ඉච්ඡා උපජ්ජති. මේ සත්‍යයන් කියන ගොන්න සත්ත්ව ගොන්න ඇත සත්ත්ව කියලා මතිලාපු මේ කලවල එවං ඉච්ඡා උපජ්ජති. මෙහිම බලාපොරොත්තුවක් විශේෂයක් තියෙනවා එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා ඉමේජිනේෂන් එකක් තියෙනවා ඒ ගොම්ම ගොම්ගේව සමාන වචන කිව්වට ඒක තමයි මායාව. ඒවන් ඉච්ඡා උපජ්ජති අහෝ අතන මයන් න මරණ ධම්ම අසා. අපි මේ මැරෙනවා කියන ස්වභාවයෙන් අයින් වෙලිනවා ඒක නැත්තම් උච්චර හොඳද කියලා හිතනවා. නිකෝපනීතං ඉච්ඡාපත්ත එක් බලාපොරොත්තුවකින් දැමින සත්‍යයක් නෙමෙයි මරණය නිමුත්තේ. ඒ මරණය කියන්නේ හැදුලි ධාති නිසා. ඒතොද ධාතිය මැරෙනවා නිසා. ඒ වචනේ චේරන් මොදල් පිනවා කියන ඡන්දෙපා. ඒ ධාතිය කියන එක නිසයි මේ මරණය කියන එක තියෙන්නේ. ඒ ධාතිය තමයි මැරෙන්නේ දැන්. ඒද ආදී නිසා හටගත්ත වේරු. ඉන් මරණයට සිදුවීමක් තමයි. ඒක මම මැරෙන කතාවක් නෙමෙයි. අහවලමනයි කියන එක අනිත් අහවල් විසින් හදාගත්ත දෙයක් විතර සිදුවීම නමක් දෙනවා. අපි ඒවා දන්නවත් අහලහ ආය සම්මුති මරණ මච්චු මරණ වගේ බයිජාති අපි දන්නවා. ඒතර මරණ සිද්ධ වුණා කියලා දැන් අත්වාදයවම තමයි යලියුත් දීන කියන එකට ගන්න හදන්නේ. ඒක සිද්ධ වෙනවා ඒ අත්‍යන්ත දෙන්න තාවලා නෙවෙයි අර මේ මේ ඒ පසුගිය දවසේ කියන එකේ අපිට ඉගෙන අරුත් සත් නෙමෙයි මේ අත් නෙමෙයි කියන්නේ එතන කෙනෙකුත් නෙමෙයි කියන්නේ ඒවා පොඩි දේවල් හිතන්නේ ඒ තුරුමල් තන්නේ කියන්නේ කිය සිදුවීම මිස් යලීපදීමේ හේතුවක් නෙමෙයි මරණය කියන්නේ. මරණය යලීපදීමේ හේතුව නම් ධර්ම සත්‍ය ලැබුවේ උත්තමයාක උත්තම ආගය ආයිත් උදේන ඒ කියන්නේ ඒ පුජ්‍යල භාවය ආයි මත වෙනවා. අර සංකෘත අභිසංකරණය කරනවා කියන්නේ ඒකයි. එහෙම වෙන්නේ ඒකත්. මේක දැනගත්ත ගමන් ඒක දිය වෙලා අනස්තම් තල ඒ සත්‍යයන් අපිට සංසාරේ කරගෙන යන්නේ. ඔව්. ලයින් එක පොඩ්ඩක් කැඩිලා කැදීන ගතියක් මගේ පැත්තෙන් දැනුණා. යන්න මාතර එහෙම දුකට. හොඳයි කල්යන මිත්‍රයන් දවස්තාව තියෙනවා දැන් සාකච්ඡාවට එකතු වෙන්න. අදහස් වලින් ප්‍රශ්න වලින් එකතු වෙන්න. බුණ මහත්තයා මම ඔබට වැඩම වෙන්න. ලයින් එක පොඩ්ඩක් සද්දෙ මැදිද? රුණු මහත්තයා සද්ද මරි ජයන්ත වාස හැමෝම හැමෝම ටික මයික් එක ළඟට එන්න පොඩ්ඩක් කතා කරන්න. ඔව් වෙනද තරම් ලස්සන දැහැ අයියෙන් එහෙන්නේ නැහැ කමන්නේ කතා කරන්න. එතන සමාවන්න මම බාධා කරන්න හොඳද කවිදී ඉතලෙසම එතන ජාති කියන්නේ නැෂනලිටි කියන එක රේස් කියන්නේ මේ ඉන්ටි කියන්නේ එහෙම නෙවෙයි මේ ජාති කියන්නේ ඔව් ඒකෙන් තමයි හිතන ඔව් ඒක සුදු අවිද්‍යාව විතරයි. දැන් තියෙන සුදු මේ මෝග පුරුෂ අවිද්‍යාවක් එතන තියෙන්නේ. ඒක මම එතනවා මේ සාකච්ඡාවෙන් බැහැර කරන තරමට හොඳයි කියලා මට හිතෙනවා. එනිසා නෑ. දෙවන සරණයි ගුණ මහත්මයා. දැන් මම මේ ශ්‍රීමති මහත්මියට කියමු නම් ඇත්තටම දැන් අපි මේ ඉස්සල පැහැදිලි කිරීම හැම දෙයක්ම ජයන්ත මහත්මයා චිත්‍ර මහත්මයාම පැහැදිලි කරා මේ හේතුඵල ධර්මයේ හැටියට මේ සිදුවීමක් අවබෝධ කර ගැනීම තුළ මේ සංකත භාවයේ නැති වෙනවා කියන දේ අපි තේරුම් ගන්නවා නම් අපි තේරුම් ගන්නවා නම් මේ ප්‍රඥාවෙන් මේ ප්‍රඥාව බවටපත් වෙනවා නම් ඉතින් එතකොට මේ අපි කතා කරන දේවල් වල කතා කරන දෙයක් නැති වෙනවා කියන එක තමයි ඉතින් තේරෙන්නේ. අපි දැන් කතා කරන්නේ මොනවද කියන කෙන හැමදේම තියෙනවා කියලා හිතාගන්නේ. ඉතින් ඒ නිසා මේ කලින් හැමෝම කිව්වා වගේ හේතුඵල ධර්මයම අවබෝධ කර ගැනීම තමයි එහෙමනම් වෙන්න ඕනේ කියලා හිතෙනවා. දැන් එතෙන්දී මේ හේතු තුලදී මුලටම ගියාන් පස්සේ එහෙමනම් ඇත්තටම මේ සිදුවන්නේ කුමක්ද? අපි හඳුනා ගන්නවා කියලා හඳුනා ගන්න මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද කියලා ආදි වශයෙන් ඒ අවබෝධය ඇති වෙනවා නම් සම්මා දිට්ඨිය තියෙනවා නම් මේ නැත්නම් ඒ අවිද්‍යාව නැති වෙනවා නම් මේ හේතුඵල ධර්ම හැටියටනේ සියල්ල සිදුවේවි. මේ සිදුවීමත් සමගම එමුනම් මේ අර සත්‍ය දත ගැලුණාම ගැලුණා කියලා කවුද දන්නේ? ඒක හේතු නිසා විශ්ව දෙයක් වමනයි. ඒ වගේ වෙයි. එතකොට ජීවිතවල ඉන්නේ ඒ කියන්නේ රූපේ සායේ පවතින තාක්කල් අපිට ධර්ම දේශනා කරපු අපේ කටුකුන්දේ ලෝභවඳුරු වෙනේ ඒ අපිට හඳ නැති කියලා වෙත් ඒකත් හේතුකල මේක දෙයක් වමනයි කියලා ඒ වගේ අවබෝධයක තියෙයි. ඉතින් මා සමායන මම කතා කරන්නේ නෑ. ඉතින් එහෙනම් මේ එහෙනම් අපි යන්න වෙන්නේ මේවනම් මේ නිසියාකාර සම්මාදිට්ඨියක් ඇති කර ගැනීමටද මේ මේ ප්‍රශ්නයක් ඇතුළත මම ඉස්සරහට ගිහින්නම් මම ශ්‍රීමති මහත්මියට වෙන්නා කියන්නේ. ඒ අනිත් අය දැන් නැත්නම් කියන්න මට නම් අර කාගෙත් ටිකක් යනවා අඩු අඩු වෙනවා මොකද ප්‍රති ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා හිතනවා. එහෙමනම් අනිත් අය කියන්න දැන් නැත්නම් ටිකක් නඩ වැඩි වගේ තමයි සහතන් වහන්සේ නමස්ගේ සලායතන නිරෝධය නිසා උන්වහන්සේලා එකතන නාමයේ දීපය නමින් ගන්න අරමුණු උන්වහන්සේලාට ඒවා උපාදාන සමතත්වයට පත් වෙන්නේ නැති බව තමයි තේරෙන්නේ. එතකොට උන්වහන්සේලාගේ ආයතනවල ඉදීමක් නැහැ. ආයතන මේ ධාතු කියලා කියනකොට ආයතන නම් ප්‍රතිලාභය කියලා කියනවා. එතකොට ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ නේද කියලා හිතුණා. ඒ නිසා උපදීමක් නැති තැන ජරා මරණ නැහැ, දුක නැහැ. ඒ උපදීමක් නැති සත්‍යයේ සිද්ධේ ආත්මයක් නොවන තැන කෙලෙස් ඇත්තේ නැහැ කියන අදහස තමයි තේරෙන්නේ. ඒකත් තේරෙනවා. ඒකත් තේරෙනයි. අනිකුත් අයටත් අවස්ථාව තියෙනවා අදහසකින් ප්‍රශ්නකින් ඉස්සරහට. සේන මහත්මයා ඔබතුමාත් තුරුවන් සර්ණයි ඔබ දේශනාවට කෙටි දේශනාවක් වනාට තාමත් ගම්බීර දේශනාවක් කෙටි මට තියෙන්නේ මේක තේරුම් ගන්න බොහොම කරුණු තියෙනවා මට සාමයක තේරෙන්නේ සාමයක තේරුමක් ඉන්න නැහැ හරියට මොළුවට දැන් මෙතන කියනවා කායිකයෙන් වාසී රූපින් බැලව සිටිය වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥානයෙන් ඒ තමත්මට තාම තේරුන්නේ කොහොමද මේක වෙන වෙලා ඉන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ තමයි කියන්නේ ඉපදීම ජරාව මරණය දුක් කෙලස් වලින් කියලා. ඉතින් වේදනාව වෙන වෙනලා ඉන්නවා නම් දැන් වේදනාව දැනෙන්නේ නැත්te කියන එකත් එන ප්‍රශ්නයක් වෙනවා මතන. ඒකද සංග්‍රහලි පිළිතුරක් දෙනවා නම් බොහොම පිටුසුමයි. අපි සතියේ තමාට මේ නම් තේනවා නේ. තේවා සම්ම සතියේ තුවන්නේ දුෂරණයි. අපි සෝදිංගඩි භෝගෙන් දුරුමයි තමයි. දැන් වේදනාවත් එක්ක සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක වේදනාව මේ මත් ඇති වෙන එකක් කියලා හිතෙන එකයි. වේදනාවෙන් ඇඟලින්වා කියන්නේ කෙට වඩා ඒකට වෙන්නේ අර වේදනාව දැන් දෙක හටගෙන තියෙනේ පහෙන්නේ මේ පහේ ගුලිය පහක තුල හැදිච්ච දෙයක්. එතකොට ඒ අපි හිතමු පස්සාරියක් දාලා හදපු කසායක එතකොට මේ කොත්තමල්ලි ටික කියන්න බෑ මම තමයි කසායක. ඒ වගේ නෝතේ පහ එකතු වෙලා තමයි ඒක ඒ එක හැදෙන්නේ. නමුත් ඒ සවිඥානික බව කියන එක මේ අපේ සත්‍ය බව කියලා තියෙන සවිඥානික බව. හැබැයි එක එක ගුලි වෙන කරගන්න දෙපා දැනට. දැනට අපිට හිතෙන්නේ මතකයකින් නෙමෙයි කියන්නේ. අපි මතකද පසුගිය දවසේ කියන එකත් මේ සංඥා වේදනා දෙක මේකේ ප්‍රබලම සාධකය මේ ප්‍රඥාත්ම ගෙනියන්න තියෙනවා. ඔප්පු කරන්න. හිතා ගන්න තියෙන එක්ස්පීරියන්ස් කරන්න තියෙන ප්‍රබලම සාධක දෙක තමයි සංඥා වේදනා දෙක. ඒතර වේදනා කියන ඒ තත්ත්වය අපි දැන් ගමු හින් හොඳද? මේ යන්න නැතුව මේ ධර්මයේ තියෙන සුතමිනානේ පොඩ්ඩක් ආයුබෝවන් කියලා අපි බලමු හොඳද? එතකොට තමයි වේදනා කියන එක පටන් ගත්තේ ඔන්න ඒ විවහාර කරන භාෂාවකින්. ඇහැ චක්කුච්ච පටිච්ච රූපේච්ච. ඇහැ තියෙන හින්දා රූප පේන හින්දා විඤ්ඤාණ නැත්තු මතුවේ සවිඥානික බව එක පාට ඇවිල්ලා අර තුනේ එකතුවක් වෙනවා. මේ මම කියන කුජිලා ලෝකෙට සම්බන්ධ වෙනවා. ආයතනින් අර කිදෙන් ආයතන පරිලාභේ තමයි ಜಾති කියන එකත් මතේ තියාගන්න. එතකොට ඒ ඇහැ කියන தত্ত্বය වර්ණ සටහන කියන දෙයක් මනුෂ්‍ය හැගෙන දැන් කියන්නේ හොඳද? මනුෂ්‍ය හැගෙන කියන්නේ බෞලෙක්ගේ නිසාතර සත්‍යයකට කරනවා. ඒතද ඒ වර්ණය ඒ ඇහැ වින් නිසා පරිඥානික බව මතුවන ගමන්ම මම සම්බන්ධ වෙන ලෝකෙ. එතකොට තමයි ඔන්න මට දැනෙන්න පටන් ගන්නෙ. එනේ දැනනවා කියනකොට වේදනාවක් කියන වචනේ ගොරෝසු වැඩි අර ධාති කියන එතකොට ඒ අර නැෂනල් ටිකට හිතනවා වගේ වින්දනය සෙන්සේෂන් ෆීලිස් කියන ඉමෝෂන් නෙවෙයි කොහොමද මේ දැනෙන ගැටියක් කියන්නේ මෙහෙමයි නේද අර සම්බන්ධ වෙනකොටම මට එක්ස්පීරියන්ස් වෙන ගැටිය ඒකත් එක්ක මට සම්බන්ධ නොවි ඉන්න පුළුවන් මොකද එයා නෙවේ සත්‍යය. එයා බෞද්ධ නෙවේ වින්දන කියන தত্ত্বය මේ පැවැත්මේ එක මාධ්‍යයක් විතර. එක ලෙගෝ කැල්ලක් විතර. අර සතාය වර්ගී පහේ එකක් විතරයි. ඒ වගේ. ඒ බුදුහාමුදුරුවෝ කියන කියනකට සත්‍ය අවබෝධය කරගත් එක්කන උත්තරමයා උත්තරමාවේ කවුරුන් හෝ ඒකත් ඒ වින්දන කිය මේ වචන අලුත් දැම්මහමත් හොඳ නෑ ඒ වේදනා කියන එකත් එක්ක සම්බන්ධ නැහැ ඒක අභිනන්දනය කරන්නේ නැහැ අභිවදනය නැහැ අජෝසානය එයා ඒකට ආයුවන් කියලා තියෙනවා පැවැත්මේ එක කොටසක් විතරයි කියන එක තියෙනවා ඉගෙන හිතන එකත් ප්‍රයත්නෙක කොටසක් විතරයි තියෙන්නේ. මේ එක්සිස්ටන්ස් කියන්නේ ඒක තමයි. ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියන්නේ එතන අර එතන මේක නාහනත් ඥාන බවක් කියන්නේ දැනෙන බව දැනෙන නෙවෙයි ඥානයක් ඒ ආලෝකය අර පිට හැමදාම ඉගෙන ගන්න අර ටෙලිවිෂන් යන්ත්‍රයේ නැත්නම් රූප වාහිනියේ ගිනි කන්දක් පිපෙනවා දැක්කට ස්ක්‍රීන් එකට සම්බන්ධ නැහැ ගිනි කන්ද පිපෙන්නේ. ජල ගැල්මක් දැක්කම ජල ගැල්ම සීලෙට සම්බන්ධ නැහැ. ඒ ස්ක්‍රීන් එකට කිසි සම්බන්ධයක් නැහැ වගේ. අද ආයතන පටිලා මේ නිසා මේ ලෝකයක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වුණාට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් අරගෙන අමාරු. ඒක මායාවක් කියලා. එච්චර. එතකොට අර විශේෂයෙන් අර රසාල නෝන්දට දීලා අමාරයි වගේ. තව කවුරුහරි උදව්ක කරන්නේ සෙන් මහත්මයි ඒක විසඳගන්න සම්මා සම්බුදු සරණයි. අර වැදගත් ප්‍රශ්නයක් කියන්නේ මේ රුණු මහත්මා මේ දවස්වල මේ සවන්ත සීසලස නතරලා තිබුණා කියන ඒක නයි ඒක සාර්ථක කළ දින මං කිව්වේ මගේ කොම් පේජේ හොඳ නැති වෙච්ච කියලා. සර් මේ සත්‍යතුමානේ හොඳයි ශ්‍රීමති මහත්මිය මයික් එක ඔෆ් කරගන්න. හොඳයි මම චිත්‍ර මහත්මිය දෙවම ඉන්නම්. චිත්‍ර මහත්මිය ඔබතුමීට පුළුවන් සත්‍යතුමා පැහැදිලි කිරීමක් කරා තියෙන මහත්මයාගේ ඉදිරිපත් වූ කාරණාවට ඒක පිළිතුරුමක් කරන්න පුළුවන් චිත්‍ර මහත්මිය. ඉරණම් සන්නයි අසින් තුමාගේ කතා කරනකොට එක පාරකට මෙතන අපිට තමයි අපි මේ කතා කරන දේවල් හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ කතා කරන හසුගේ වචනයට. එහෙම නැත්නම් අපි අපේ අදහස් අපේ හිතේන තවත් සංකල්පයකට එකතු කරනවා වගේ තමයි අපි තේරුම් ගන්නේ. ඉතින් ඒකත් අපි මේ සාකච්ඡාවේදී සිද්ධ වෙන්නේ කියලා දන්නවා. ඒ නිසාම අර ජාතිය ගැන එතුම අහනකොට මතක් වෙන කතාව කියන්නේ මොකක්ද කියලා කියන්නේ. ජාතිය කියලා කියන්නේ ඒක කියවලා අතරින් කියන මාතෘකාවක්. සත්‍යදී කුමාරිනු ජාතිය විස්තර වෙන්නේ සංඥාන පාතුභාව ආයතනන ප්‍රතිලාභය. සත්‍යදී ජාති. ඉතින් මේකක විතරක් අපිට අපේ පාන් ගන්න කණයනිතු අපිට කියන දේ මෙතන පුත්තරද කියලා කියන මෙතන සත්‍යයේ ඇතිවීමක් වුණා කියලා. ඒ වගේම දැන් අපිට කියන්න බෑ සත්‍යේ කියන සත්‍යේ නෑ. මේ දෙකම එකට අපි එක්තරා විදියක දර්ශනය අවිද්‍යාවෙන් හදාගත්ත තමන්ගේම දැකීමක් විදිහට තමයි යන්නේ. නමුත් අතාරිතේ නාමක කියලා කියන්නේ ඉන්නවා කිව්වත් ඔබ මාර්ගේ නෑ කිව්වත් නෑ. මොකද ඉන්නවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි කියනකොට අපි බලනවා කොහෙද මේකේ නිහඬට කියලා කියන්නේ. ඒ උන්වහන්සේ සත්‍යසූත්‍රයේදී උන්වහන්සේ අපිට දේශනා කරනවා සත්‍යේ කියනවා. කොහොමද නෑ කියන්නේ ඕනම කෙනෙක් හැ කොහොමද සත්‍යේ නෑ කියන්නේ වෙන්නේ අසන්නාපත් එක්ක ඔය ගුණෙවිලි නැමතන නාසිකුන ඉන්නවා යම් කිසි කෙනෙක් මේ පංච පාදන සම්දේක තියෙන සංගරාගයක් තියෙනවද ඒ තාක්ක සත්‍යේ කියනවා. ඉතින් ඒ නිසාම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනකෝ උන්වහන්සේ දේශනා කරපු ධාතිය කියන්නේ සත්‍ය පුත්‍ර භාවයෙන් සොර ධර්මතාවයන් කොටස නම් අපි මෙහි සත්‍ය කියනවා මේ ඉපදුනාම මේ පරස්පරව අපිට දැක ගන්න පුළුවන් නම් කියන්නේ යම් කිසි දෙයකින් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වුණොත් උන්වහන්සේගේ දේශනාවල් දානවා අපිට තේරුම් ධර්මතාවයන් කොටසක් මේ හේතු නිසා මෙන්න ඇති වෙනකොට මේ පොදියට මෙන්න මෙහෙම දෙයක් කියනවා. එන්න මොන දෙයක් කියලා නිහඬ ධර්මයේ ලංගම් දීපු නිසා එන්න මේ විදිහට සකස් වෙනවා සිද්ධ වෙනවා. ඒ සකස් වීම නිසා සමයෙ දුක ඇති වෙනවා. ඒක සකස් වීම දෙකක් තියෙනවා. සංකප්පේ එක ලක්ෂණ තුනක් තියෙනවානේ. උපන් දෝපඤ්ඤායති වයෝපඤ්ඤායති විදස්සානේ පස්සංඤ්ඤායති. එන්න මේ තුන කියන්නේ නිසා තමයි දුක ඇති වෙන්නේ. ඉතින් මේවා නැවත මේ සංකල්ප මොන විදියට අපි බලන්න ඕන පොඩි ආරණ මොකක්ද මේ කියන්නේ ඇත්තද මේ සිදුවන සකස් කිරීමක උත්පත්තියක් තියෙනවා යම් කිසි පැවැත්මක් තියෙනවා නැතිවීමක් තියෙනවා ඒ එහෙම තියෙනවා ඇතරින්ම මෙහෙම කෙනෙක් සාමාන්‍ය බුද්ධිලෙකට ගත්තොත් මේ වගේ සිදුවීම් මාලාවකට ඇතුළේ නැති වෙන මම කියලා ගත්තා. මම කියලා ගත්ත ගමන් මගේ කියන දේම මගේ ආත්මය කියලා මම යම් කිසි විදිහකට ප්‍රත්‍යක්ෂ කිසිම මම කියන්නේ හැම මේ විදිහට මේ හේතු නැති වෙනකොට නැතිලා යන දලායමක් නේද කියන දේ ප්‍රත්‍යක්ෂම කෙනෙකුට මේවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඉන්න සත්‍යතාවය දැකීමයි. සත්‍යතාවය දැකීමටත් සමාතුලින් මේ ප්‍රඥාව ඇති වෙනවා අපිට ඒකෙන් අයින් වෙනවා කියලා දෙයක් සිදුවෙන්නේ නැහැ. ඒකට අර හොඳම උදාහරණය තමයි මැජික් කාර්යයක කතාව. මැජික් එක ඉස්කෝල් ළමයෙක් එක්ක මැජික් බලන්න ගියාම පොඩි ළමයා ස්නායු උඩ පැටවෙන නැතුනවා. සාර්ථක ඉනාල වෙනවා දකින විදිය සාමාන්‍යයෙන් අවබෝධයෙන් අවබෝධයකට නොබැලෙන කීකී මානසික තත්ත්වය වගේ අපි හිතුවා සාර්ථක ගන්න මොකද මේක ඇත්ත කොහොමද මේක සිද්ධ වෙන්නේ එයක් ඉනාල වෙනවා හැබැයි ඒ ඉනාලෙත් රත්තරන් මේ ඉනාලෙත් ලොකු වෙනසක් තියෙන්න පුළුවන් මොකක් පාස්සක් දන්නවා ඉතින් ඒ මොකද සත්‍යතාවය දැකපු ගමන් ඒ මේක මෙහෙම නීති දෙන්නේ කියලා සමන් ප්‍රත්‍යක්ෂ සමන්ත ප්‍රත්‍යක්ෂ වුණාම ඒන් ඈත්ලා ඉන්නවා කියන දේ සිදුවෙන ඉඩ කියන එක තමයි තේරුම් ගත්තේ සේවන කරන. ඉතින් මේ අවිද්‍යාව දුර වෙනවට කියන්නේම ඒ චන්ද්‍රාගය කියන කොටස අයින් කරනවත් එක්කම තමයි සම්පූර්ණයෙන් මේ චන්ද්‍රාගය දුර වෙනවා කියන්නේම එතන අවිද්‍යාව දුර වුණා කියන එකමයි. ඒක නිසා ඒ විදිහට තමයි හිතන්නේ කියන ලබත් මහත්මයා දැක්කම ඒ චන්ද්‍රාගේ දෘෂ්ටිවීම තමයි බෙහෙත වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ චන්ද්‍රාගේ දෘෂ්ටිවීමට බෙහෙත වෙනවා කියන්නේම ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදා වැඩිමමයි. ඉතින් එතනදී තමයි මේ ඒකී ප්‍රතිපදාවක් ඇතුළේ තියෙන චන්ද්‍රාගේ තුනක දුර. ඉතින් අර උපමාහිකියෝ වගේම සත්‍යය කියන තැන පනවන්නේ මේ උපාදාන සංඥාන්ත චන්ද්‍රාගේ පිටාකල් සත්‍යය තමයි සත්‍යෙක්ට කියලා තමයි පනවන්නේ. ඉතින් එතන සත්‍යෙක් කියලා ඉන්නව නෙවෙයි සත්‍ය කියන නම දෙනවා ඒ චන්ද්‍රාගේ ශවත්තන සාස්කල් සත්‍ය කියන ඒ තමයි ඒ තනදීම තමයි තියෙන්නේ. ඒ විදිහ තමයි දැන් තියෙන්නේ අපි ඉදිරියට සාකච්ඡා කරලා බලමු සත්‍ය සමානව ප්‍රදාහිනු කරන සේවන තමයි. අහන්නම් පුළුවන් අහන්න පුළුවන් හැබැයි බොහෝ ළඟට ඉන්න වෙනවා අපිට බොහොම අමාරුයි තමයි එන්නේ මේ බුරුණ මහත්මයා ඔව් තාම එහෙමයි පසු දවසේ හදිහිට හදාගමු අද ප්‍රශ්න ඒ විදිහට කරමු පුළුවන් තරම් ළඟට ඉන්නවා සම්මේලනයකට ගියනකොට මේ ප්‍රශ්නය අහන්න වෙනවා. ඒ ධර්මයේ කියන කේතී අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාවේ තේරුම් අරන් කියන යන්න මතකම තියෙන එක. ඒකට මේ ධර්ම කියන තේරුම් අරන් කියනවා. ඒකතෝ විරදෙන්නේ කියන්නේ එතනක් පස්සේ තියෙනවා මේ සංකල්පය. අන්න ඒක ගැන ඉතින් කියන දේශනා වෙනවා කියන්නේ ඒකට අරකර කියන්නේ ඒ ධර්මයේ දෙක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. එතනදී පස්සේදී තේරුම් කොහොමද එතන ඒ සම්බන්ධය කියන්නේ. නවීන මේකත් ගැන තමයි අහන්නේ කියන්නේ මේ උදෙන් තමයි ප්‍රශ්න අහන්නේ. අපේ විනාසය තේරුම් ගන්න වගේ තියෙනවා අන්තපාදයන් ගැන තේරුම් ගන්න. ඒ උත්තරය අර්ථකන්නේ බුදු මහත්මිය ප්‍රශ්නේ තේරෙන ඔබතුමා බොහොම හොඳින් ඒදී මේ අද සාකච්ඡාව වල සම්බන්ධ කළා. අද ඒ කාරණා 10ක් ගැන පැහැදිලි කරනකොට ඒ පළවෙනි පහ සහ පසු කිව් පහ සමගයේ වෙනසත් සමග ඔබතුමා සම්බන්ධ කළා. ඉතින් සත්‍යත්වයන් මේ අතර මේ පුන්නම සූත්‍රයේ සම්බන්ධ කරගෙන ඉන්නේ මම අර මේ මත සත්‍යත්වයන් මම ඉදපත් කරේ පුන්නම සූත්‍රය සම්බන්ධ කරගෙන අර පංච උපාදාන ස්කන්ධේ මේ මුළුනේ කුමක්ද කියන කාරණාව ඊළඟට තමයි චන්ද රාගයේ කියන කොටස මතු කරගත්තේ. ඉතින් මම හිතන්නේ ගෝණ මහත්මයාට නොතිකරු ප්‍රශ්නෙත් බොහොම අදාළයි. මේ විදිහට වෙන්කිරීමක් කරගන්නවා නම් එහෙනම් මේ පංච උපාදාන ස්කන්ධය කියන දේ එහෙනම් චන්ද රාගයේ කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ මුල තෘෂ්ණා ඡන්දේ නම් ඒද ඒක දැන ගැනීම පමණක්ද සිදු වෙන්නේ ඊළඟට මේ බහැර කිරීම සිදු වෙනවා නම් අර චන්ද්‍රාගයේ දුදුර ජනතාවට ඇක්කිය දුරස් කරන්න ඕනේ චන්ද්‍රාගය කියලා. ඒ කියන්නේ චන්ද්‍රාගයේ දුරස් කිරීමක් වෙන්නේ චන්ද්‍රාගයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේම මේ අත්තා කියලා මේ මමයි මගේ කියලා ගැනීම නිසානේ වේදනාවක් ඇති කරගෙන මේ පංච වාස්සත් උපාදානයක් ඇති කරගන්නේ. නැති විය යුත්තේ ඒද මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න වටිනවා නේ සත්‍යතුමානි. මම සත්‍යවාද යොමෙන් නම් නේද අනිත් අයත් මම හදෙන්නම් පස්සේ. ඉතිරි සම්මා සම්බුද්ධ සරණයි බොහෝම්පින්. ද්‍රුණ මහත්මා අහං සාදු ප්‍රශ්නේ භාෂාව කියන එක දුප්පත්කෝ පේනවා මේ තේරුම් ගැනීමේදී. ඉතින් අහවලාගේ භාෂාව අනේ මං කියන්නේ භාෂාව කියන එක පෝසත් නදි. පංච උපාදාන ඛණ්ඩයෙන් අයින් වෙන කියන්නේ චන්ද්‍රාගෙන් අයින් වෙනවා කියන එක තමයි. තියෙන්නේ කාටත් පංචස්කන්ධ. මේ තේරගතා පාළි තේර තේරි ගතයි තෝරණී උත්තරන් උත්තමාවියන් යත්තන්ගේ සතුට ප්‍රකාශ කරන තැන්වලදී කියන්නේ සියදහස්වර යත්තන් කතාවේදී තියෙන්නේ පංචස්කන්ධ පරිඥාත මේ පංචස්කන්ධය හැබැයි සිංහ අවබෝධ කරගන්න. තාපි චින්න මූලක මුල් සතර දාව තමයි දැන් තියෙන්නේ. මුල නෑ, දළු දාන්න යා. ඒකකට තියෙන පංචස්කන්ධ තියෙනවා. ඇති පංච පාදාන ඡන්ද බවටපත් වෙන්නේ ඒකිට සම්බන්ධ වෙන නිසා අවිජ්ජා සංහතක් තමයි. වෙන චෝදදරුවෙකුට සංකාය දිට්ඨිය දෙනවා කියලා බුදුහාමෙන් ඒ ඇත්තන් දෙකින්නේ සරු මේක මතුවලා අතුලාවම අවිජ්ජා තණ්හා නිසා එක් පිටසෙලා ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. තාපියව ගියක් ගත්තහම ඉගේ හිතේ කලි දිලා ගත්තේ ගන්නෙ මන් නැයි චෞද්වාර කියන්නේ හදලා කියන මෙන්න මේ පුරා ජීවිත පස්සේ මගේ ගේ බලපත් වෙනවා. ඒක මගේ නාම කාමලි මගේ සිච්චේ මගේ ඇඳ මගේ දොර මගේ දොරේ කෙල මගේ පුළුව මගේ ඔක්කොම මගේ ඇඳ පටන් ගන්න. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ආයිබෝ වන් කියන්න පුළුවන් වෙන්නේ දුකයි කියලා තේරුම් ගත්තොත් විතරයි. මේකේ දුක්ඛ දුක්ඛතාවයක් තියෙනවා. අනිත් දුක්ඛතාවය අන්තං හරි අපි තේරුම් ගන්න. සත්‍යගත භාවය කියන එක දුක්ඛ දුක්ඛතාවෙන් නිදහස්. දුක්ඛ දුක්ඛතාවයෙන් නිදහස්. ඒ සත්‍යගත භාවය. ඊට පස්සේ දෙන්නේ සින්දියල ධම්ම කියලා කියන්නේ එතන කරුණ කියන කතන්ද ඒ තේරුම්ෙන් නැති සති ධම්මෙහි සමන් රාජතුන් කියලා. සතිනකෝ බන් තේයි ධම්මේ තථාගතෝ නිසා මොන කර්ම වලින්ද තථාගතයන් කරුණ සීයකින්ද තථාගතයන් වහන්සේ අයින්නල සම්බන්ධ වෙන්නේ නැති ඉන්නේ කියලා. ඒක තමයි කියන්නේ පංචස්කන්ධ කියනවා. රූපේ දරූපේ කියන එක සිද්ධාර්ථයක් තියෙන එක කාද කොකාලිකයක් තියෙන තේක සාල් පුත්තක් තියෙන තේක විකුණනවා නම් දෙන්න තේක ධම්මදින සමාත පුදුන තේක ඒකේ පරිපූර්ණව තමයි තියෙන්නේ. එතකොට ඒ 10 මතද රූපේ නිසක් රූපයෙන් අයි රූපයෙන් අයිනලයි රූපයත් එක්ක සම්බන්ධ රූපේ ඒ අහවලා කියන ගෙලින්නේ මොකද අහවලා කියන ගන්නේ සංඥාවේ සංඥාව ඒකෙන මොනවා සිත්තිලි හදනවා නම් ඒ සංඛාරය එයාට ඒකෙන කොහොමද කියන්නේ අපි කියමු දැනට අවයනස් කියලා ඒක අර ධර්ම වාග්ය දුක්ඛං පැතර දාන්න නැතුව ගන්න දාන කෙනෙක් කවදාවත් බව තියෙන මියහවලා කියන්නේ ඒක විඥානය. ඒ ටිකට ඒ පංචස්කන්ධයට වෙන ජාතිය තමයි ජාති ජරා මරණ දුක්ඛ කිලේශ. අර පහමත තමයි ඒ ටික උගඩන නැහැ කියන්නේ. මොනවද ඒ කරුණ 10 තමයි කියන්නේ. ඔය කුඹින්ම තථාගතයන් වහන්සේ අයින් කරලා කියනවා. ඒ අපිට මෙතෙන්දී අපි සම්මයා සම්බුද්ධයන් වහන්සේ ඉගත්තට ඒ සක්ෂණස් එකට යන ඕනම කෙනෙක් සතහගතත් වේවි තමයි ඉන්නේ සතහගතත් වේ දාන්නේ තුත් සතහගත භාවයේදී Nirodhe විසංඛාරගත වෙලා තියෙනවා. සංඛාරගත නැහැ. අර ඔය අපි හැමතිස්සෙම කතා කරන්නේ තියෙනදී අපෝ අභිසංක කර්මයක් කරලා කරන ගැතියක් තියෙනවා. යමුරු කියලා හිතන්න එපා. මේ අපි දැන් දන්නවා මේක. ඉතින් ඉඳ වැටිලා තියෙන්නේ. ඒ සිත් කොහොමද? ඒ ඔය භාෂා අපි වත්තේ වෙනස්කම් තිබුණාට හැමෝම ඒකට ඇවිල්ලා තියෙනවා. ඉතින් තේරෙන්නේ. එතකොට මේ ඒක ගත්තා අප ශරීරෙම බෙදලා බලපුවාම ඒ ශරීරයේම නැන්නේ සිංහල බව ශරීරයේම නැන්නේ බෞද්ධ බව ශරීරයේ තුල කොහෙවත් නැන්නේ මනුස්ස බවක් කියලා හරිද ඒක සංඥාවක් කියලා මම කියනවා. ඒතොර රූප වේදනා සංඥා නැත්නම් සංඛාර විඥාන පංචස්කන්ධ. ඒක අර අවිද්‍යා තණ්හා නිසා මේක විශේෂත්වයට පත් කරගන්න මම හදනවා ඒක සම්බන්ධ කරගෙන. මම කියනවා ඒ මම කියලා ගත්ත ගම අර පැකේජ් එකක් පිටින් එනවා කියන එකකින් එන්නේ නැහැ. මම කියලා ගත්ත ගම මගේ වෙනවා කිසිම සම්බන්ධ කරන අනිත් එක්ක නා. අරයාගේ තියෙනොත් මගේ ඒක. අරයාගේ නහ වෙනයි මගේ නහ වෙනයි. අරයාගේ පෙනහ වෙනයි මගේ පෙනහ වෙනයි. අරයාගේ වකුර වෙන මගේ වකුර වෙනයි. It is the sammuti satya tikam sammuti satya aynkalandu na aynkalandu na hindu na namuti ikka selabati jan pichu akke kutiya hindu na hindu na ඒක භාවිතී කරනවා අකිවිර මොනවද මේ මැජික් බලන්නේ කියලා ඒවත් මම කතන්දරයක් යම් පංචන් සිදුවීමක් ඉති භව භව කතාවක් වමනයි ඔස්ට්‍රේලියාවේදී ඉන්න කාලේ the Superman accident කලින් එක්කෙන ඒ තාත්තයි කොන් කතාවක් වැටෙන්න උ කතාව ආවා එන සිටි යාගේ පුතා පොඩි දරුවා වතු මොකදන්නහය කතාවක් විතරද කියලා මෙයා ටිකේ ඉතිගියා මෙයා තරහ ගත්තා ඉති වෙන්න බෑ කියලා යාගේ ඉමේජිනේෂන් එක තියෙන යාගේ තියෙන අර කේප් එක දාලා හසින් දිහෙලා ඔක්කොම කරන සුපර්මෑන් හරි ඉතිකින් අක්න ලුවාගෙන නෙදි ඉතිට පස්සේ අම්මට සිද්ධ වුණා ඇකිලි තරණයන් දෙකක් වෙන කප්පක් මොනවා හරි කියලා එයා සම්සුන් කරගත්තා ඊ බයිගී තමයි අපි සුපර්මෑන් කෙනෙක් සුපර් වුමන් කෙනෙක් සුපර් හියුමන් කෙනෙක් හදාගෙන ඉන්න මේ පහත් පහත් මේට වඩා කෙනෙක් නැහැ. ඉතිහාස අනුගතව වෙන ගෞරව කරන ඉන්දරෙන් කියන දැන් කාලේ කෙනෙකුට සම්බන්ධ නෑ. ඒකට වඩා මම හොඳයි කියලා මිතේ. අර මෙලිටත් එක සම්බන්ධකේ ඉසාරකලා ධම්ම දෙන්නල පිට සම්බන්ධ වෙන්නේ නැහැ. පුතේ ඉලදීනෝ එකට හොඳයි කියලා. දැන් මේ කෙනෙක් හොඳයි වුත් දෙන්නේ මම බලන කොච්චර මම එයාට වඩා මම හොඳයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම මම හිතා මහත්යර වල මම මොන මාතක මම ඒ සැකින්ගේ ආම තේරෙන්නේ ඒ අර ඒක පැකේජ් එකේ ගෙනෙන එකක් ආදි ඒක ආවම ඊට පස්සේ මාන කොහොමද ඉතින් දැන් ඔය පහ තම අරගෙන මේ අපි පොරබදා කොටි හැදුවත් අපහැදුවත් එකම જાත්‍යක එක එක විස්තර මිශ්‍ර කරගෙන තමයි හදන්නේ අනේ කොයි ඒ කියන්නේ ඉති මූලිකම දෙයට ගිහින් බලන්න ඕන තිරිංගුවටම යන ගියාම තිරිංගුව තමයි ඊට පස්සේ මේ තිරිංගු පිටි ටික තමයි ඉතේ වාර පස්සට තියෙනවා අපි තිරිංගු පිටි වල ඉන්නේ තිරිංගුවේ ඉන්නේ ඒ තිරිංගුවටම යන ඊට පස්සේ කිච් ඉන්ග්‍රීඩියන්ට්ස් පස්සේ යන්නේ. ඒ හදන රෙසිපි ස්ථාල හදාගත්ත හැටි තමයි ගේන්නේ මේ චෙස් එක කුක් හරි කවුරුහරි බේක හරි කවුරුහරි හදපු එක. හැදි මම තමයි ආ චෙස් මම බේක කියලා මම මේ පහක් වෙන මේ වෙලාව හදාගන්න දෙන්නේ. ඒතකොට මේ වෙලාවේ විතරක් ඉන්න ඕන. දැන් සංසාරගත බවට යන්න ඉපද දැන් දුක්ඛිතතාවයේ තියෙන භාරණකම දේ තමයි ඒ ප්‍රවැත්ම ගැන කියන්නේ. ඒකම අපිට කරන්න බෑ. තමයි දැනට අපිට දැනුමක් පමණයි ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්න එච්චර අර මූලික ඉතින් ආයත්‍ය අනුපත්ති පරිවෘත්ති ඒවා જાති ඒකේ මූලික ශ්‍රද්ධාවෙන් ලෞකික සම්ඥාදෘෂ්ටි ඉඳලා මේකට නිබිල් දවන මේකම හරලා බලන මේකම හොයලා බලන මේකම කොහිටද බලන මේ පාපාවේ ශරීරයේ ඉස්සලා තිබුණා නැවෙන එක බලන අද කල්යහන් මිත්‍රේ මට මතකයි කිව්වේ ඉස්සර දැක්කන දෝෂක කරන බලන මුළු කො දෝෂක කරන කියන්නේ අම්මා තාත්තා කොහොම හිටතල චේතචලයේ කිනත් දෝෂයේ කිනත් නිදාල් රෝලක් දාලා ලුවන් වල සිරිමා බෝධි සෝන්සුස්සියා බාර්ජා වතු තා දුව සම්ජෝ ත්‍රිපිටකේ කොහොම දෝෂක කරනවා තුරු මාදිතු එක තැන සමහරු දරුවලන්ගේ නැතන සමහරු මහත්යන්ගේ නැතන නොන් මහත්යන්ගේ රටගෙන ස්වර්ණ විශ්වයලන්ගේ තිරිමා භූජයන් බුද්ධ ගයන් කිහිප තමක්ම් ඒක දෝෂක තමයි බය ඒ දෙන්න බලන්න ඒ බය ඒක හොඳු උදාහරණ සුබට ඒකම සම්බන්ධ කරන්න පුළුවන් අර මහ වේදන සාරිපුත්‍රම කියන්නේ ධාතු සුන්දතාවයෙන් ඉතින් දහ අතුම මාත්‍රයක් කියලා. ධාතු වල මතුවෙන කිමාවක් කියලා. භූත නිදන් කියන්නේ භූත ත්‍ත්වයටපත් වුණා. ඒකත් එක්ක එකතු වෙන තථාගතයන් වහන්සේ සම්බන්දරත් ප්‍රත්‍යක්ෂතාවය. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කියලා. ඊට පස්සේ ගුණ ටික ටික ගන්න බලන්න. එකී පුතාදරින් පිළිගන්න සත් ධර්මයේ දේශස සමාධි කරන දිනු කරන මත කියනකොටම අපි දන්න මොකක්ද කියලා. සින් කාර්යයන් මිතුරුන් දෙති. ඒ කොටසම තියෙනවා තමයි සූත්‍රය පුණ්‍ය සූත්‍ර. අනිත් තුමිනි ඒක කියලා බලන්නේ මේ ධර්ම සාකච්ඡාවේම මේකටම ගැලපෙන්නේ නැහැ. අන්න අපි ඊළඟ දවසේ ඉඳන් සාකච්ඡා කරමු. ඊටවල ගැඹුරට අපි ගියා ඒ ගැඹුරේම සිටින්න. ගැඹුරේම සිටින්න. සිංහල බලින්, දුතු බලින්, සී බලින්, තුස බලින්, සාමුදු බලින්, මහාමුදු බලින්, සීතු බලින්, මාතු බලින් මිදලා ඉන්න බලන්න. ඒ සත් වෙනකොට අපිටත් බැරි වෙන්නේ නැහැ සිතා තියුණු සුමක් ලබන්නේ බුදුසාරණ බුදුසාරණ මතය කතා කරන්න දෙයක් නැහැ සාදු සාදු සාදු සාදු සාදු සාදු සතුටවන්නේ හොඳයි මම ඊටම ගෞරවයෙන් දිලුක් මහත්තයාට යොමෙන්න දිලුක් මහත්තයා මම ගොඩක් අහලා ඉන්නේ සම්පූර්ණ සාකච්ඡාවට ඒ තමයි සමාජ කල්‍යාණ ක්ෂේත්‍රයේ තියෙන අපිට සම්මේලන සැපයීම කරාට සතුටුයි මොකද මම හිතන්නේ අදිකා වැඩක ගන්න කොටස් කරාකියක් තෝ සාකච්ඡාව වල සංකීර්ණ වශයෙන් මත සිත්යේ තියෙන ගියේ මේ කොටසේ පහේ තිබෙන පංචපාදයන් සංගේ තමයි ලැබෙන්නේ චිකාතිචර මාන දුක් මේ අදාළ වෙන්නේ කියන පංචපාද පරිශපාදයන් සම්බන්ධයෙන් බැහැර චිතනක ඒ දාස්තර මාන ආදී වශයෙන් මේවා අපිට නිදිලා ඉන්නේ නිදිලා ඉන්නේ සත්‍යයක් වගේ තමයි මට තවශයෙන් දෙන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා මුදුන චිත්ත මහත්මිය සඳහන් කරලා සම්මුතිය මම ගන්නවා ඒ විද්‍යාත්මකව ඒක පහදලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා ඒකෙන් සිද්ධ කරන්නේ ඒ සුත්‍රීය ඥානයේ අධිම චින්තාම ඥානයේ දැන් ඉස්පස්සේ අවබෝධයේ සත්‍ය සම්බන්ධයෙන් මට අහන්නෝනේ දැන් අපි සුත්‍රීය වාක්‍ය කියන සූත්‍රය දේවල් එකට ලයිස්තු ප්‍රස්තාර වගු වාදිපතේ මොකක්ද කියනවා දැන් මේ ඊට පස්සේ වගේ අපි සාකච්ඡා කරන දේවල් කොහෙද කරගන්නේ මේ කියන සුතමේ තීසාමි වගේ දියවගේ ප්‍රතිපදාවේ කොටසක් පමණ සිදු වෙනේද මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්නවා පෙරවල් කරන්නේ සත්‍යය කියන්නේ වගේම යමෝන් ආරම්භයට එහෙම නැත්නම් හත ගැනීමට යමෝන් මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයේ කින් දක්ෂිමක් සිද්ධ වෙන්න ඕන කියලා තමයි උන්වහන්සේ සූත්‍රයේ දේශනා කළේ තියෙන කියලා තේරුම් ගන්න තියෙන දේපාත්‍ය සමා වෙන අදුපාඩුවක් තියෙනවා නම් ඒ වගේම පොඩ්ඩක් මතක් වුණා අපේ ගුණ මහත්මයා අපට ප්‍රශ්නේ මේ ජාතියයි මේ ජාතිය දෙකක් වුණේ කොහොමද කියන්නේ මම හිතනවා එතුමා ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහැව්වේ තේරෙන තරමට මෙහෙමයි තේරුනේ ගුණ මහත්මයා දැන් ජාතිය කියන එක අපි තේරුම් ගන්නනේ සංගායන පාතුපාව ආයතනම් පටියාවෝ කියලා එවැනි තැනක සත්පුරුෂ භාවයක් නැති තැනක ඉඳලා කොහොමද මේ සිංහල ජාතියක් ඇති වෙන්නේ? මම හිතනවා ඒකම ප්‍රශ්න කිරීමේ සංස්කරණය සිදුවීම නෙමෙයි කියලා. මමත්වය හටගෙන ඒ මමත්වය උඩ මේ සංස්කරණය සිද්ධ වෙලා මේ සිංහල ජාතියක් හටගත් හැටි ගැන ඒකම ප්‍රශ්න කලේ කියලා. සමා වෙන්න වැඩි කියනවා නම් කලින් මුත්තේ සමා වෙන්න ඒකෙන් පුරා සම්මන් සම්බන්ධ වෙනවා නේද ඔක්තෝබර් බොහොම තේ හැම දෙනාම ඒක ටිකක් ගැඹුරු ධර්මයක් කියලා අවබෝධ කරගන්න අමාරුයි. ඒවත් මම අහන්නේ එන හිතේ මට හිතෙන් අර පස්සේ දීක වාක්‍යෙයි. අර ඉන්දියා සංහන් වෙන්නේ තමයි හිතන අර ප්‍රධානම විදිහට මට හිතෙන ඉතින් අපි දෙලා ඉඳන් උත්සාහ කරන්නේ ඕක. ලබා ගන්න නම් ඒ තාමත් අපි අර ඉන්දියාවේ ඉඳලා තමයි ඉන්නේ කියලා මට හිතන. ඒ ඔය කියන්නේ එන අවබෝධන කියලා කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරනවා කියන්නේ ඒ දෙවිල තමයි කියන්නේ ප්‍රමාණයක් හරි ධර්මයක් දැනගන්න ඕනේ බලින් බලත් මහත්කරව දැක්කේ අපි මේක මම බොහොම කරුණාවෙන් කියලා දෙන හොඳ අහිරේන ඉතින් ඉන්නව දෙනාටත් දෙන්නේ මම සම්දෙනත් දෙවන් සම්පතෙන් ඔතේවසනයි සද්වහමි හොඳයි අපි සාකච්ඡා ඉවර කරන්නත් වෙලාව වුණා තින්ද මම දැනගන්නවා දැන් පොඩි දෙයක් දැනගන්න පුළුවන් ද මට හොඳයි හොඳයි ශාන්ත ශ්‍රේතිවන්නේ අවසරයි සතුතුමා මේ මාමගේ විදේ තුන ප්‍රශ්නයක් මම අහගන්න හදන්නේ දැන් අපි හිතනවා දැන් සත්‍යයන් වහන්සේට දුක් දුක් සංස්කාර දුක් විපරිණාම දුක් වශයෙන් දුකක් නැහැ කියලා දැන් අපි සත්‍යයන් වහන්සේගේ සත්‍යන අරහත් පිටක පැත්තෙන් මෙලොවටින් සත්ව පුද්ගලාත්ම සංඥාවක් නැති නිසා උන්වහන්සේට ඒක දුකක් විදිහට සංහා දෘෂ්ටිමානකයෙන් ගන්නෙ නැහැ. නමුත් දැන් සතර පුණහංශයේදී දැන් අවස්ථා කීපයක උන්වහන්සේ දේශනා කළ තුන මේ මම ඒ කොන්ද රිදෙනවා ඒක නිසා මේ ධර්ම දේශනාව පවත්වන්න කියලා ඒක තමයි මහා පරිනිබ්බාන සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරලා මදහරි තිබයි කියලා. එතකොට ඒ වගේ අවස්ථා කියලා තේරුණා. එතකොට ඒක අපි සම්මුති වශයෙන් කියන අවස්යෙන් සැලසන්නේ දැන් අර චුල්ල ශුන්‍යත සූත්‍රයේ කියනවානේ මේ ශුන්‍යතාවයක් නැහැ කියලා ස්කන්ධ පංචකේ කියනක. එතකොට ඒ එතන දුක් දුක්ඛ කියන එක අපි කොයි විදිහද හිතා ගන්නවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් කියන්නේ මොහොම කියන. ගෞරවනීය කල්‍යාණ මිත්‍රත්වි මේ සූත්‍රයේ දැන් කියන කොට තියෙන බුදුහාමුදුරු දුක්ඛේහි හෝ බාහුන සතහගතු නිස්සතු විසංයුක්තු විපමුක්තු මේ දුක කියන සත්‍යය තියෙනවා ඒක සම්බන්ධ නැහැ දැන් අපි තර බතු තිබයි කියලා බතු ටිකක් ගන්න කියලා දැන් මොනවද අත්ෙන් ගන්න තිය යන්නත් කියලා මේක මැෂින් එකට කාර්යයට දෙලා දානවා කියලා. ඒක නැති වුණා කියලා කිසිම විදියකින් මනසේ වෙනසක් වෙන්නේ නැහැ. අපි තුන වතුර තිබයි මැරෙන්න තුනාල සමායිය වටින පාචිරා පින්නම් පාන තුනාල නැති වෙනම් තෝරයි. ඒ වෙන්නේ මාස 3කට කලින් තියෙන එකලාම වෙනම ශරීරය ඉන් අපි විනේදනා කියන කොට දෙනේකට වඩා වෙනස් එක්ස්පීරියන්ස් එක මේකට වතුර ටිකක් දැනෙන්න ඕනේ ශරීරයක් තියෙන නිසා ඒ දුක් දුක්ඛතාවයත් එක්ක සම්බන්ධ වුණා තමයි ඒක ආත දෙයක් මෙච්චි විච්චියක් නෑ දැන් ගෙදර තියෙන ගෑරුප්පු අපි හිතමු නැත්තම් අයින් කරපු දැන් අලුත් සෙට් එක තියෙන පාරම සෙට් එක අයින් කරලා මලක ගන්න. ඒක කියන්නේ කිසිම දානක් නැහැ නේද? ඒ විදුලි බිල විතර පාවිච්චි කරලා තියෙනවා. හා මේ කාලේ ප්‍රශ්නේ වැඩි. යකන් දෙන තියෙනවා එච්චරේ. මේ කාලේ සීතලයි හීටින් තියෙන මෙච්චර. ඒතන ඒක ලියනකොට එයා දන්නවා නම් මෙච්චරයි කියලා ඒ ඉන්ක ගැන දුකක් ඇත්තේ නැහැ යා. ඒක අර ඒකට ඒක කරනවා කියලා. අල් නිබ්බිසම්බත කොයතයි කියලා කිව්වේ කියන්නේ වැඩ කරපු කෙනෙක් වැඩ කළා ඉතින් එයා දන්න පදිය සම්පෙන්නේ. ඒවත් මේක උපාදානස්කන්ධ පංචස්කන්ධයක් තියෙනවා. නිරෝධයක් දන්නවා. මහසලක් නම් අර කොහොමද පසේ බුදුහාමුදුරුවෝ කියන කීපේ භාෂාවේ ඒකින්ද තම බුද්ධ කියන සංඥා සම්බුද්ධ කියන්නේ තේරුම් ගන්න කියලා දෙන්නේ. උන්වහන්සේට මේක මුළු හැම සංඥාවක්ම පෙනෙමින් යන්නේ. එතකොට දුක් වේදනාවක් කොහේද තියෙනවා නම් ඒක එන්නේ ඇයි ඔක්කොම ඒ තථාගතත් ඉදිරියේ වචනේ මම පාවිච්චි කරන්නේ බුද්ධත්ව මා පාට අතරේ මාත්මා ලකුණු අතරේ ඒක තථාගතත් ඉදිරියේ බලාකුලක් විතර විශාල ආකාශය චූටි බලාකුලක් විතරයි ඒක තේරෙනවා අප වගේ කෙනෙක් අපගෙන චතුරේකට අසංඛේ කල්පක් සතරක් දකින්න පුළුවන් උන්වහන්සේට අපගේ මනස කොච්චර හොඳට පේනද ඒක කොච්චර ඒකේ වැඩ කරන විදි පේනද එතකොට මේ සත්‍යයක හැටිට මේක තේරුම් ගන්න නැතුව මේක උපාදානක් පදානීය බවක් ඇති කරගෙන මේකත් එක්ක තමයි පොරබදමින් යන එක්කන ගැන උන්වහන්සේට කරුණාවක් ලැබෙනවා. හොඳ සුචරිත ධර්ම මාර්ගයේ ගිහිලා සුගති ගාමිනී වෙන එක්කන ගැන සතුටක් වගේම කරුණාවක් තියෙනවා. ඒතොට ඒ සමානම ලෙසින් තමයි මේ ශරීරය මායා මවල දුන ශරීරය සුද්ධෝදන මවල් දුන්න ශරීරය කර්ම හේතුන් මත සැලසුම් කරලම න්යායි. එතකොට දන්නා මං ගන්න හදන්නේ මෙහෙම එකක් කියලා. අසිරිම තථාගතයන් ඉගෙන හිතන්නපයි කිය බුද්ධ භාවයේ අචින්තයයි විවේකයි. ඒකම දෙක කරන්න හොඳ නෑ. පොහොන් පින් අපි සවිසාල පුණ්‍ය ශක්තියෙන් සකස්න සකල්‍යන් මිත්‍යන් ලැබුවා. මේ වචන විතරක් නෙවෙයි. පින් සම්මා සම්බුදු සරණ ධර්ම මාර්ගයේ තව තීරණ දෙන්නත් දක්කට. සාදු සාදු සාදු. සත්‍යත්වයන් හොඳ අපිට අද දවසේදී වැඩසටහන් නිමා කරන්නත් වෙලා ලැබුණත් වෙනවා. ඉතින් අද මම හිතන්නේ සත්‍යකීපේ විරාමයකට පසු අපිට අද නිසියාකාරයකට දේශනා පොත් සාකච්ඡාව සම්බන්ධව අවස්ථාව ලැබුණා ඉදිරි දිනේදී. ඉතින් කල්‍යාණ මිත්‍රයන්ට මම නැවතත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරි දිනේ මේ වෙලාව මත ලබා ගන්න බ්‍රිස්බන් වෙලාවෙන් උදැසන 10ට සිඩ්නි වෙලාවෙන් 11ට මේ කාලේ නම් අපි මේ සාකච්ඡාව පවත්වනවා. ඉතින් එහෙමනම් මම සත්‍යත්වයට මෙහෙම වෙන්න සත්‍යත්වයන් අපි එන්න අත් සාකච්ඡා නිමා කරමු කියලා. යම් පිටචන් නලබති තන්තු දුක් කන් ලබන සත්‍යයේ සමහර විට 65යි අවස්ථාව තියෙන්නේ මගේ ප්‍රේමයෙන් කියන එකත් පැහැදිලිද? අදුවට අවතක්ෂේප කරන්න පුළුවන් ඔයත් උත්තරී උත්සමාවේ හොඳේ කියනවා ඒ නිසා කතා කරන ශූන්‍යතා දේවල්ම කතා කරන්නේ දැන් දැන්ම නැති දුක්වා කරියම් සම්මා සම්බුද්ධ සරණයි බුදුමාත පින් මේ සතියේ සෞන්දර්යයෙන් සුපත් බලවත් ආනන්ද පරමයේ අපින්දකිත විගුණ චේතනා සෙන්තුසල චේතනා උපනිච්ඡ සම්පතක් තීත්‍යමින් අපේ ජීවිතයේ මගේ තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. සසර වතන කිරු උදාර ගති ප්‍රයතුන් නැති සීලයෙන් පිරිපුන් ගුණයෙන් පිරිපුන් පරිණාම මිත්‍යන් මිතුරියන් පමණක්ම ඇසුරල දේවා. අපේ සිත්වල තවදුරටත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ප්‍රවීණ කුරාගොස් අපේ සිය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාත් නිරාමස සේවය සිදු කරන සඳහා සත්‍යයේ බෝධියම නොවි පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවා යැයි අධිෂ්ඨාන කරමින් ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. හොඳයි, පසුගිය සතියේදී සවන් සිසුදාරි ප්‍රධාන පෞද්ගලික නැතිවීම ගැන තම සමාව ඉල්ලා සිටිනවා.